සංසාර සාරෝග විනීතනේ සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං සන්න තනුපලාසං සංලාපදේසින් පනමේ විසාසං සංසාබිගං කේවල මෝහනාසං සන්නාහ කම්මාර රණේ විශේෂං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සින් අතගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගරං පනමේ රසාසං සසර සැඩ සායුර නවතා නිවන් වැඩ පැතිර නැනැති දිරේමත් රං පතක් ලෙද නිතර දිලෙන තුන් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුද දුන් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන උවන්දිනෙම් බැතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පව් හැම නසන බව බැමිසුනු විසුනු කරනිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන උවන්දිනෙම් නිති පතා පින් සරුන් මහා සංගන Homage to the Buddha, homage to the Dhamma, the teachings of the Buddha, homage to the Mahasangha, the noble disciples of the Supreme Buddha. Sadhu, sadhu, sadhu. Gauravaniya Swamin Vahanthilake Namaskarai, Sadehavat Vasanavanta Srimaduni, New York Janapadihi, Hudson Valley Bodhiharasthanihi, මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනටයි පින්නතුන් මේ 2026 වර්ෂයේ පෙබරවාරි මාසයේ පොහොය දිනේ වෙනුවෙන් අද මේ පැමිණ සිටින්නේ. ඉතින් ඔබේ ප්‍රදේශයට පන්සලක් ලැබිච්ච මොහොතෙහි ඔබ ධර්මයෙන් සැනසෙන අවස්ථාව ඔබේ ජීවිතේ ලොකු ආශිර්වාදයක් භාග්‍යයක් වන සලකන්නට ඕන. ඔබ දැක්ක පහුගිය දවස්වල සාමපාගමනීය දීච්ච හාමුදුරුව බලන්න ඇතැමිට ඇතැම්ම 100 ගණන් මිනිස්සු ආවා. ඇයි එහෙම ආවේ? හාමුදුරු කෙනෙක් ඇස් දෙකෙන් දකින්න ජීවිතේ පළවෙනි වතාවට. පළවෙනි වතාවට ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින්න ලැබිච්ච අවස්ථාව දැස් දල්වාගෙන හිටිය බොහෝ දෙනෙක්. තිනුතුනි අපට ස්වාමීන් වහන්සේලාගේ අඬහන ලැබෙන්නේ අපි මව්කුසේ ඉන කාලේදීමයි නේද? පිළිත්තාල අපි කොච්චර වාසනාවන්තද බලන්න. ඉතින් අනේ වාසනාවන්ත බව අප අවදොටා දිනු කර ගන්නට ඕන. අපි මේ ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඕන පිළිතුනි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සතුටෙන් ජීවත් වෙන මාර්ගය. වඩාම පහසෙන් ජීවත් වෙන මාර්ගය. වඩාම නිදහසේ ජීවත් වෙන මාර්ගය. එමගින් වර්තමාන මොහොතේ ජීවත් වෙන මාර්ගය. සිත පිරිසුදු කරගන්න මාර්ගය. The message what the Buddha explained directly focuses on living in this present moment happily and freely. Practicing Dhamma is the easiest way how we can live in this world. Whenever we practice Dhamma, we can overcome a lot of difficulties, problems in our life. Therefore, the Buddha always encourages us to practice Dhamma. Dhammo hariyarakkhati dhammacharini. He who practices Dhamma is protected by the Dhamma. That is the protection not even for our physical body. That is the protection for our mind. How we protect our mind from negative thoughts. Our happiness, our success completely depends on purification of our mind. Whenever our mind is polluted with negative thoughts, even though we are well educated, although we are very rich, actually we are not happy. Happiness completely depends on purification of our minds. That is why the Buddha says that sakita pariyodhapanam, purifying one's mind. This is the main message of the Buddha. Whenever we purify our mind from negative thoughts such as craving, anger and delusion, we can live happily in this present moment. That is a very important thing. You also wish happiness. That happiness will come in the future. Always you wish a better tomorrow. That tomorrow never comes until you die. But the important thing, when we practice Dhamma, happiness is in this present moment. If we can succeed the present moment, our past also successful. Why is that? The present moment immediately goes to past. If we can succeed the present moment by practicing Dhamma, living in this present moment with mindfulness, that present moment immediately goes to past, then our past also successful. On the other side, future gradually comes to the present. When we succeed the present moment, our future also will be successful. That is why always the Dhamma encourages us to practice Dhamma in this present moment. As soon as we come to practice Dhamma, we experience happiness in this present moment. Until we come to practice of Dhamma, our happiness is in the future. We are seeking happiness. We are finding happiness. We are running for happiness. But until we practice Dhamma, our happiness is in the future. But when we practice Dhamma, we experience the happiness at this present moment. That is an important thing. For that, Buddhism has experienced a lot of teachings. The very first thing is that we should be happy about what already we have received. When we think our life that already we have received, we can be happy. On the other side, already we are doing some good deeds in our life. When we think of them with the Dhamma, then we can be happy at this present moment. At this present moment, you are doing a lot of good deeds. You are generous, you practice five pieces, you take care of your children, you take care of your husbands and wives, you do your jobs honestly and righteously. When you think these things that already you have done, you are doing, you can be happy about your activities, what you are doing at this moment. Not only that, the very important thing, when we practice good deeds in our life, by practicing Dhamma, we can improve our happiness in this immediate life. Even though a lot of teachings in Buddhism, finally we have to practice only Metta Bhavana and mindfulness. Loving kindness meditation and mindful breathing. These are the final teachings that we have to practice. These are the main teachings that we have to practice for inner peace. In one side, practicing loving kindness meditation, metta bhavana. On the other side, practicing mindful breathing, anapanasati bhavana. Even in the psychiatric and counseling field, we can see these techniques for our inner peace, voice space management, what they are. Practicing metta bhavana, loving kindness meditation, and practicing mindful breathing. These teachings don't belong to any religion. These teachings belong to the person who are seeking happiness. That is why the people in the world practice these techniques for their inner peace, even though they don't believe a religion. That is very important. There are a lot of people in this world, they don't believe any religion. But everyone likes happiness. Everyone likes spiritual development. That is why Abraham Maslow, who is a very well-educated, you know, sometimes you have heard about Dr. Abraham Maslow. He has given a very special hierarchy, the hierarchy of needs. There he explains the highest goal of a person is that self-actualization. That is the highest goal of a person who has completed his primary needs. Finally, he goes to the higher need, which is the self-actualization. But you are so fortunate. In your very young age, you have come to this highest goal. While you are learning, while you are studying your subjects, you are so fortunate. You have come to this special quality, special goal. You know, most of people come to this goal after they are retired. After 60 years, after 70 years, they come to this practice. But in very young age, you are so fortunate, you can know the self-actualization. Self-actualization means the highest goal of a person who can attain the highest spiritual development based on happiness or contentment. Here we can understand the highest practice of Buddhism is that practicing mindfulness or keeping our mind in the present moment. Our skill depends on keeping our mind in this present moment. It doesn't mean that we should forget our past or future. Buddhism never says us to forget our past or future. If we forget our past or future, that is a big mistake. We don't need to forget our past or future, but we should be aware of that. Now I am living in the present moment. For that, there is a very special technique, which is the sati nimitta, the sign of mindfulness. That is the very first step of our spiritual development, the sign of mindfulness, keeping our mind attention around the nostril or upper lip in the present moment. We should keep our attention around the nose or upper lip. It means you know that you live in this world on the earth. This is the very first step of our spiritual practice, keeping our mind in the present moment, being aware of our nostril. We should be aware of this area. It means we are aware of our body. It means we are aware of our feelings. It means we are aware of our consciousness or mind. It means we live in the present moment. It means when some emotions come to our mind, we immediately recognize those emotions that which is in the mind. That is the Chittanupassana Bhavana, the contemplation of mind. We gradually go forward by practicing the Noble Eightfold Path. In short, the three disciplines, virtue, samadhi or concentration, and panya wisdom. As a result of this practice, day by day, we cultivate our inner peace, happiness. And also, finally, we gradually come to equanimity or upekkha through practicing mindfulness. This is the Dhamma in short. Pinnathuni. Ape me Dhamma gyaddi pradhanatama karuna tamai ape satuta divinu mavata. ඒ සතුට වෙන්න කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි අපි මේ වන විටත් ලබලා තියෙන දේ ගැන සතුට වීම. නැත්තම් අපි ඉපදෙනකොටම සා ඉපදිච්ච මුල්ම කාලේ අපට ලැබිච්ච දේ ගැන සතුටටපත් වීම. When we develop our happiness, contentment, rapture, the very first thing that we should be happy about what we receive when we were born in this world. We all have received a very blissful life in this human realm, human life. Being a human being is a very rare chance. That is a great blessing in our life. We all can be happy about thinking this achievement. This benefit. The second one, that we have received this sublime message. When we were born in this world, we receive this sublime message, the Dhamma, how we cultivate our happiness. That is the very first step that we should be happy in our life. The second one, already we are doing some good deeds in our day-to-day life, from morning to evening. When we take care of our children, when we take care of our husbands and wives, when we help our parents, actually those are the good deeds. Those are the blessings. Putta dharasa sangaho etam mangala muttama. If a person takes care of his wife and children. That is a blessing. If you prepare food for your children, that is also a blessing. That is also a good karma. That is a dana generosity. You go to the supermarket, you buy some food and something, you offer your children them. That is a dana. If you think it, you can develop your merits. And also still you are taking care of your parents, you are helping your elders. You do your jobs very well, righteously and honestly. When you think it, that is a blessing in your life. On the other side, we should cultivate good deeds in our life. That is the third one. In one side, we reduce negative thoughts from our mind, such as craving, anger, and delusion. On the other side, we cultivate positive thoughts in our minds, such as samatha or concentration, virtue or zeal, loving kindness, sympathetic joy, mindfulness. Finally, we practice wisdom. These are the positive thoughts that we develop for inner peace. Pinnathune, apa jeevithe satuta sanasima labana krama tamai me buddhahanura deshana kala thiyenne. මොනවද මේ ක්‍රම ටික? එකක් තමයි අපි උපතේදීම ලබපු දේවල් ගැන සතුටු වීම. දෙවැනි එක අපි මේ වෙලේට කරමින් ඉන්න දේවල් ගැන පොසිටිව්ලි හිතන එක. බුද්ධිමත් හිතන එක. දැන් බලන්න අපි අමර තාතර සැලකෙන එක. කොච්චර පිනද පිනදනේ? ඔබ හිතනවද ඒක පිනක් කියලා? ඇතැමිට ඔබ යුතුයකමක් විදිහට කරන මේක. කාර පිනක් කියලා තමයි හිතන්නේ. ඔබ දන්නවද පින්නතුනේ අබුද්ධෝත්පාද කාලවල බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝක පහළ නොවෙච්ච කාලවල මිනිස්සු දන්නේ පින මොකද්ද පව මොකද්ද කියලා. ඒ කාලවලට මිනිස්සු සුගතිගාමි වෙන පින මොකද්ද දන්නවද? ආමර තාතර සලකන්නේ. ඒවනේ පිනක් කියලා නෙමෙයි කරන්නේ. යුතුයකමක් විදිහට කරනවා. අම්මඩ තාත්තට සලකන දේෙන් විතරක් ඒ අය සුගතිගාම වෙනවා. When Buddha is not appeared in this world, when there is no message in the Buddha in a time, the people in this world do only one merit, which is taking care of their parents. Since they don't know any other Dhamma, they do only good duty, that is taking care of their parents. By taking care of their parents, they acquire positive thoughts in their minds. By this only merit, they can go to a blissful life. Even now, you are doing this thing. ඔබේ අම්මා තාත්තා ඉන්නවනම් සලකන ඉඳගෙන මතක් කරන්න යන්නේ ගියානම් ඔබ යා හිටිය කාලේ සලකපු ආකාරය හොඳට මතක් කරගන්න. ඒ වගේ මේගොල්ලන් මියගියට පස්සේ තියට උදව් කරන සමයක් තියෙනවා. එම්පද ක්‍රමය ඒ තමයි ධර්මය පුහුණු කිරීම. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ආකංකේය කියන සූත්‍රය. ඒ සූත්‍රයේ තියෙනවා මියගිය දෙමාපියෝ සතුටු කරන්න කැමති නම් මියගිය ඥාතියන් සතුටු කරන ක්‍රමය අපි හිතන්නේ දානයක් දීම කියලානේ. දන් දෙන විතර නෙමෙයි වෙනතුනේ. සිල්වන්ත වෙන එක භාවනා වඩන එක සීල භාවනා දෙකෙන් තමයි අම්මල තාත්තල නියම විදිහට සතුට කරන්නේ. දැන් බලන්න ඔබ ශ්‍රී ලංකාව ඉපදෙල මෙහි ඇවිල්ලා ඉන්නවා. ඔබ ඉගෙනගෙන රැකියාවක් කරනවා. අම්මලේ ගැන සතුට වෙනවා. හැබැයි බලන්න අම්ම තාත්ත ඉන්නවා නම් ඔබ මේ අද සිල් ගන්න එක ගැන පින්තූරයක් වීඩියෝ එකක් යවුවොත් කොච්චර සතුට වෙනවද බලන්න යන්නේ. ඇතැම් විට ඔබ සමත්වෙච්ච උපාධියට වඩා එය සතුට වෙන අනේ වගේ දරුවන් දැන් මෙච්චර දුරහටකට ගිහිල්ලා දරුවා ධර්මයේ ප්‍රැක්ටිස් කරනවා කියලා දැකලා වා සතුට වෙනවා. ඒ විතරක් නෙවෙයි පිනත්තනේ හොඳට මතක තියාගන්න. අම්මල තාත්තල මිය ගිහිලා නම් වඩාම සතුට වෙයි. මිය ගිහිල්ලා පහළ තැනක හිටියත් ඉහළ තැනක හිටියත් සමහරට එයාට බලන්න පුළුවන් මේ. එතෙන්දි සතුට වෙන්නේ මෙයාත්න භාවයේ අම්ම තාත්ත විතරයිද? නෑ පින්නතුනි, කල්ප ගණන් අතීත ආත්ම බල අම්මල තාත්තලා ඉහළ තැන්වලින් අය ඔබ දිහා බලනවා, මේ මගේ පුතා දුව කියලා. එයා රණ්ඩු වෙනවා. දැන් දෙකෙනෙක් කියනවා මගේ දුව කියලා, තව කෙනෙක් කියනවා නෑ මගේ දුව කියලා. ඇයි එන්නේ? ඇතැම්මිට මේ දුව එකම කෙනෙක් එක ආත්ම භාවික දුව. තවත් දෙවි කෙනෙක් කියනවා යාගේ දුව මේ, තවත් ආත්මයක. ඊවැනි කතා කියනதෙන ධර්ම සාහිත්‍ය සඳහන් වෙනවා. වා කතා ප්‍රවෘත්ති තියෙනවා වගේ. මේ ආත්ම භාවයේ අම තාත්තා ඉන්නවා. දිව්‍ය ලෝක වල ආත්ම භාවවල අමල තාත්තලා කියන මේ මගේ දුව මගේ පුතා කියන අය කියන. එයා වෙන් කර ගන්න හදනවා. එකම කෙනාට දැනෙනවා. මේ අප ලබා ගත්තා වූ සුගති ගැන අපි සතුට වෙන්නට ඕන. දැනට කරන දේවල් ගැන සතුට වෙන්නට ඕන. ඔබ තමන්ගේ රැකියාව හොඳට කරනවා නම් ඒක පින්කම. ඔබේ දරුවට කෑම ටික වෙලා දෙනවා නම් ඒක දානමය පින්කම. ඔබ දැනට පංචශීල රකින්නවා නම් ඒක පින්කම. ඒක හිතන විතර. බුදුරජාණන් වහන්සේනම් පෑන් විදුරක් පූජා කරන එක හිතන්නේ හැමදාම මම මේක කරන කෙනෙක් කියලා. අන්න ඒ තුලින් සතුටටපත් වෙනවා. ඒතර පළවෙනි කාරණේ තමයි අප උපතින්ම ලැබපු දේවල් මිනිස් ආත්මභාවය සහ ධර්මය ගැන සතුට වීම. දෙවෙනි කාරණේ දැන් මේරට කරන දේවල් ගැන සතුටටපත් වීම. තුන්වෙනි දේ තමයි ධර්මයේ ඉහළම පැකේජ් එකට ඇවිල්ලා අන්නේ පුහුණුව තුලින් සතුටටපත් වීම. ධර්ම පුහුණුව කියන්නේ මොකක්ද කියනතුනි? එක පැත්තකින් මෛත්‍රී භාවනාව, අනිත් පැත්තෙන් සතිපට්ඨානයි. එක පැත්තකින් සියලු සත්වෝ සුවපත්ත්වා මෙන්න මේ එක වචනය. May all beings be peaceful. Again and again, if we can cultivate this positive thoughts in our minds, contemplating on thus, may all beings be peaceful. May all beings be peaceful. May all beings be peaceful. If we can think of it again and again, this is the highest meritorious act according to the Dhamma. On the other side, we are mindful in our breathing in and out. We keep our mind in the present moment. At the same time, we are aware of our breathing in and out. If you want to see the beauty of your life, if you want to see the beauty of your mind, if you want to live happily in this present moment, please practice mindful breathing as much as you can. The duration of practicing metta bhavana and anapanasati bhavana decides how much you are happy. While you are studying your subjects in the college or university, while you are doing your day-to-day activities, if you can practice these techniques in your day-to-day life, this is the way how we achieve the real happiness or contentment or satisfaction. පින්නතුනේ මේ සති නිමිත්ත දැන් අපි පුහුණු කරමු. එක විනාඩියක්. Okay, please relax your body. Now we are going to practice the very first step of mindfulness, which is sati nimitta, the sign of mindfulness. Relax your body, please. Relax your body, please. And keep your attention around the nose, upper lip or nostril. I am completely keep my attention in the present moment, being aware of my nose, upper lip or nostril at the present moment. At the same time, please be aware of your body posture that you are sitting here. From your head to legs and from your legs to head. And also when I move my body parts, I do everything mindfully. I do my all movements of the body mindfully and slowly. Still I am keeping my attention around the nose, upper lip or nostril. සාදු සාදු සාදු. හොඳයි පින්වත්නි, අපි ධර්ම පුහුණුවේ මූලික කාරණයක් ඇසෙද්දකදී එකක් සති නිමිත්තට හිත තියෙන එක. මේ නාස්‍ය ආශ්‍රිතව හිත තියාගෙන ඉන්න එක. දෙවනි කාරණය තමයි අපේ ශරීරයෙන් අවධානයෙන් ඉන්න එක. පින්නතුනේ යම්කිසි කෙනෙකුගේ දක්ෂතාවය බොහෝ විට බලන්නේ වර්තමානයේ හුඟක් විභාග ලියලා නම් භාෂා හුඟක් පුළුවන් නම් ඒකනේ දක්ෂතාවය කියලා කියන්නේ. නමුත් පින්නතුනේ සැබෑ දියුණුවෙහි ආධ්‍යාත්මික ප්‍රගතියේ දක්ෂතාවය බලන්නේ කොහොමද? කාරණා දෙකක් බලනවා. එකක් තමයි ශරීරය එක ඉරියව්වක කොච්චර වේලාවක් නිශ්චලව තියාගන්න පුළුවන්ද? දවසක් එක දිගට ඩාන්සින් කරන්න පුළුවන්. එක දිගට සිංගින් කරන්න පුළුවන් එක දවසක් නවත්වන්න. එක දිගට ටයිල් චන්දරයක් ඇවිදින්න පුළුවන්. හැබැයි වෙනතුනේ එක දිගට විනාඩි 5ක් නිශ්චල වෙන්න කලේසෙයි. එනිසා එක ඉරියව්වක ඉන්න එක ලොකු ස්කිල් එකක්. දෙවැනි එක එක අරමුණක හිත කොච්චර වෙලාව තියාගන්න පුළුවන්ද? එක වෙන වැඩ හුඟා කරන්න පුළුවන්. ෆෝන් එකට ආන්සර් කරන ගමන්, ලිපියකුත් ලියන ගමන් කෙනෙක් එක්ක කතා කරගන්න පුළුවන්. ඒක අමාරු නෑ. වාහනේ ඩ්‍රයිව් කරන ගමන් ලෙක්චර් එකකුත් අහගෙන කැමත් කමින් ඇතැමිට අම්මට කෝල් එකකුත් ගන්න පුළුවන් වාහනේ ඩ්‍රයිව් කරන ගමන්. හැබැයි ඒක දක්ෂතාවයක් නෙවෙයි. ඒක ලොකු දක්ෂතාවයක් නෙවෙයි පින්නතේ. ලොකු දක්ෂතාවයක් මොකද්ද? ඒ වාහනේ පදවන ගමන් එක දිගටමයි ආරමණක ප්‍රසන්න මොහොන්ට ගීත තියාගෙන පුළුවන් නම් ඒ කාර්මණක සීල සත්තෝ සෝපත්තේත්වා සෝපත්තේත්වා සෝපත්තේත්වා කර්මස්ථාන 40න් එක කමටහන එලකට ફોકસ කරන්න පුළුවන් නම් නැත්නම් විදර්ශනාවේ තියෙන අනිත්‍යයි කියලා මෙහෙ කරන්න පුළුවන් නම් මෙන්න දක්ෂතාවය. සමහර අය ජීවිතේ වේගවත් ගමනකයේ දෙන පොඩි කාලේ ඉඳන් අම්මලා තාත්තලා උනන්දු කරන ඉක්මනට මේ ඉගෙන ගන්න කියලා. ඉක්මනටම අකුරු ගන්නනවා, වචන උගන්නනවා, භාෂාව උගන්නනවා, ශිෂ්‍යත්ව වැඩිම ලකුණු ගන්න පාස් කරනවා, ඕ ලෙවල් ඒ නමය ගන්නම උනන්දු කරනවා, ඒ ලෙවල්ට ඒ තුන හෝ ඒ හතර ගන්න උනන්දු කරනවා, ෆස්ට් ඩිග්‍රියට ෆස්ට් ක්ලාස් එකක් ගන්න උනන්දු කරනවා, මාස්ටර් ඩිග්‍රියට මෙරිට් ක්ලාස් එකක් ගන්න බලනවා, ඩොක්ටරේට් එක ඉක්මනටම අරන් දෙන්න බලනවා. එහෙම අරගෙන ඉහළම රටකට ගිහිල්ලා ඉහළම තැනක රැකියාවක් ගන්න උනන්දු කරනවා. කල්ලා කල්ලා රවුම් ගහලෙනවා, විවාහ වෙලා දරුවෝ හදලා ඔක්කොම කරලා රිටයර් වෙලා ආයෙනවා අන්සලකටට. ඇවිල්ලා බලනවා වාඩි වෙන්න පුළුවන්ද කියලා ටික වෙලා. බෑ, හිත හැම තැනම දුවනවා. පින්නතින අපේ කුඩා කාලේ පටන්ම මෙන්න මේක දරුවන්ට උගන්වන්නට ඕන. ඔබ ඇත්තටම දරුවන්ට ආදරේ නම් දරුවට සල්ලි දීලා හරි එක ඉරියව්වක ඇස් දෙක වහගෙන ඉන්න පුරුදු කරන්න. මුලින් විනාඩියෙන් පුරුදු කරන්න. විනාඩියක් හිටියොත් ඩොලර්ස් 5ක් දෙනවා. විනාඩි 5ක් හිටියොත් ඩොලර්ස් 10ක් දෙනවා. විනාඩි 10ක් හිටියොත් තව ගාණක් දෙනවා. විනාඩි 30ක් හිටියොත් ඩොලර් 100ක් දෙනවා. පැයක් හිටියොත් ඩොලර් 500ක් දුන්නත් පාඩු නැහැ පිනත. හැබැයි ඒ පැය පැන්නට පස්සේ ඒ දරුවට එන සහනය සතුට ලැබෙනකොට දරුවා අර ඔබ මුලින් දීපු සල්ලි ටික ඔක්කොම ඔබට රිටර්න් කරනවා. යාට මානසික පේනවා. ඉන්නතුනි මේක කරලා බලන්න ටික ටික. එක විනාඩියක් පටන් ගන්න එක විතර පෑ ගන්න බෑ අපට. එක ඉරියව්වක් හදාගන්න පින්නතුනි මේක අමාරුම නෑ. ටිකෙන් ටික කරනකොට අපි දනව සමහර අවුරුදු 60 දී පටන් ගත්තුවා ඉන්නවා. අවුරුදු 60 දී පටන් අරන් හොඳට ආසනෙ හදාගෙන ඇය පහහය එක දිගට ඉන්න පුළුවන් විදිහට ශරීරය හදාගන්නවා. හැබැයි ටිකක් ශරීරය මට්ටු කරන්න ඕනේ හැබැයි. ශරීරය කියන්නේ එක පාරටම අනේ ඔයා හරි හොඳයි ගිය ගමම පිටියට හේතු වෙන්න කියලා තමයි කියන්නේ. යාට ආවනත වෙන්න එපා. කනුවත් දැක්ක ගමන් කියන අනේ ඔයා හරි හොයන්න හොඳව කනුවත් කියන අතෙන්ටම යන්න කියලා කියන්නේ දැන්. නමුත් ඒකට හුඟෙන්න එපා. නෑ නෑ මම යන්නේ නෑ මම මැදම ඉනසාලාවේ. කියලා ශරීරේ මට්ටු කරා හිත මට්ටු කරනවා. දැන් මටත් තියෙනවා මගේ මේ සර්ජරි කීපයක් කරලා තියෙන්නේ. හිත නිතරම කියන්නේ හේතු වෙන කියලා. මගේ නෑ මං හේතු වෙන්නේ නෑ. මං කැලිම ඉන්නවා කියලා. මගේ මේ පොන්දේ කැලි ගානක් දාලා තියෙන්නේ. දිස් ගන්න තාල ප්‍රේක් දාන යන තාල තියෙනවා. පින්නතන මේ ශරීරය අපි හොරු කරන්න ඕනේ. දරුවන්ට පොඩහාල පඩම් මේක කරා හරි ලස්සනයි. ඒ ලස්සන ඉරවගේ වාඩි වෙන්නකොට. ඒ වගේ මොළදී අමාරුයි නමුත් ටික කලක් ගියාට පස්සේ ඒක තමයි ලේසිම ඉරව වඩ පස්සේ. හොඳට ලස්සනට වාඩි වෙන එක. මුලින් විනාඩියක් ඉන්නවා අපි. විනාඩි දෙකක් ඉන්නවා. විනාඩි පහක් ඉන්නවා. එහෙමම ටික ටික වැඩි කර ගන්නවා. එතකොට පින්නතුනේ දරුවන්ගේ ස්කිල් වලින් ප්‍රධාන ස්කිල් එකක් තමයි එක ඉරියව්වක වැඩි වේලාවක් ඉන්න පුළුවන් විදියට ට්‍රේනින් කරන්න. ඔබත් යතර ටික ටික පුරුදු වෙන්න. ඊළඟට එක අරමුණක එක ඇටෙන්ෂන් එක වැඩිපුර වාරයක් ඉන්න දරුවාව පුරු කරන්න. භාවනා කමටහන 40ක් බුදුදහමේ තියෙන එකට සම්සතිය සර්වස්ථාන කියලා. We are talking about our skills. As a person, we should cultivate some skills in our lives. One of them is that sitting in a particular posture for a long time. If you teach your children, you should teach your children in order to sit in a particular posture for a long time. You can start with 1 minute. 1 minute, 3 minutes, 5 minutes, 10 minutes. Little by little, we should develop it. If we can sit in a particular posture without moving our body, that is our skills. The second one is keeping our mind in a particular object for a long time. There are 40 meditation techniques in Buddhism that directly helps us to concentrate our mind in the present moment. Such as metta bhavana, contemplation of elements, compassion, breathing meditation. These are the meditation techniques that help us to concentrate our mind in the present moment. By using these techniques, we should cultivate our mind gradually. We can practice metta bhavana. May all beings be peaceful. We can focus all the people, all the beings in this world. Focusing our mind on them, we can spread our metta towards them. May all beings in this entire world be well, happy and peaceful. May all beings be well, happy and peaceful. May all beings be peaceful. Again and again, we can think of them. That helps us to concentrate our mind in the present moment. As the result of practicing this metta bhavana, we can cultivate positive thoughts in our minds. There are 5 jhana facts විතක්ක විචාර පීති සුඛේකාගත when we concentrate our mind in the present moment by using concentration meditation in one side we are able to reduce negative thoughts hindrances nivarana from our minds nivarana means the negative thoughts unwholesome mental states that disturb our peace of mind there are five hindrances panch nivarana craving ill will sloth and torpor restlessness and worry skeptical doubts these are the negativities evil thoughts that disturb our peace of mind when we concentrate our mind in the present moment by using some samatha meditation techniques we can reduce these negative thoughts from our minds at the same time we can cultivate positive thoughts in our minds what they are vitakka initial application vichara sustain application piti rapture sukha happiness and ekagatha one-pointedness these are the highest positive statements in the mundane level we receive through practicing samatha bhavana vitakka initial application when we think some positive thought again and again we live with these positive thoughts when we think metta bhavana always our mind with this positive statement when we practice karuna bhavana or compassion our mind is with this compassion not only that we live together sustain application not only that we come to peace or rapture we are happy with this positive statement positive stage of mind next sukha happiness we are happy with this meditation object and also we come to one pointedness we live in one point of our spiritual statement ekagata this is the way how we achieve the real happiness පින්නතුනි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ අපේ ජීවිතය සැමැනසම සාර්ථක කරගන්න පුළුවන් මාවත ධර්මය තුනේ අපට මේ ජීවිතය ලැබිච්ච වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ සමහර පින්නතුන් උපතින් අවබෝධය මේ දහම ලැබෙනකොට ධර්මයේ වැදගත්ම මාතෘක අහන ලැබෙනකොට යාගේ ඇස් දෙකට කඳුළු වෙනවා. ඇයි එහෙම වෙන්නේ? අනේ මම මේ ටික අහන පරක්ුණා නේද කියලා. ඇයි මට මෙච්චර කලක් ධර්මය අහන නොලැබුණේ කියලා සමහර අය දුක් වෙනවා පින්නතන. ඔබ ඇතැමිට පොඩි කාලේ ඉඳන්ම පංචශීල ගැන අහලා තියෙනවා මෛත්‍රී විමාන ගැන අහලා තියෙනවා ආනාපානසතිය ගැන අහලා තියෙනවා ඔබට ඒක සාමාන්‍ය දෙයක් නෑ නමුත් උපතින් අබෞද්ධය අවුරුදු 25 දී 40 දී 50 දී 60 දී මේ වහනකොට පින්නතුනේ හරීම සංවේගයටපත් වෙනවා. මම පහුගිය කාලේ යුරෝපයේ රටවල් කිහිපයක වැඩසටහන් වලට ගියා. එක දිගට සතියක් සමර රිට්‍රීට් තියෙනවා. දැඩි හිම තියෙන රටවල්, පොලන්තය, ජර්මනි වගේ රටවල්. මෙහාට වඩා හිමයි. උදේ කීයට ධන වැඩසටහන ආරම්භ වෙන්නේ? උදේ 4:00 ආසංගෙන කීයට ධනද? රෑ 10ට. ඔබේ දැන්ද දැන් මේ වින්ට කාලේ ආන්දුරණේ දැන් 7ට බෑ අපි 8ට කරමු. 8ට බෑ දැන් වින්ටනේ 9ට කරමු. එහෙමනේ අපි කියන්නේ. ඒ මාසෙට එක දවසක්. අර එක දිගට සතියක් වෙනතුර නිකන් නෙවෙයි. ඒ සතිය නිකන් නෙවෙයි එන්නේ යුරෝ 3000 4000 වෙනකම් කරලා. විසඳගන්න ඕනේ. ඒ පහසුකම් නිකන් දෙන්නේ සම්පූර්ණයෙන්ම අය කරගන්න. එක සතියට යුරෝ 3000යි 4000යි සමහරට 5000යි. ඉතින් ඇවිල්ලා මිනිස්සු එක විනාඩියක් මගේ හරගන්නේ නැහැ. උදේ 5යි කියලා කිව්වොත් 4:00 කටියනවා. බලන්නේ අනිත් කෙනාට වඩා කලින් කොහොම හරි එන්න. මුල් දවසේ 5ට ආවනම් එනකොට 4-5 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ 5ට 10ක් තියෙනවා. 5ට 10ක් තියෙන එනකොට 3-4 දෙනෙක් ඉන්නවා. ආ ඊට පස්සේ 4යි 4:00 මාට විතර යනවා. ඒ දෙන්නෙක් විතර ඉන්නවා. ආ ඒ දෙන්නත් කලින් එන ඊළඟ දවසේ බලනවා. ආලයා ටයිම්ට නෑ 9ට ඉවර වෙන්නේ. 9ට ඉවර වුණත් තව අවස්ථාවක් තියෙනවා සයිලන්ස් මෙඩිටේෂන් එක ප්‍රැක්ටිස් කරන්න. 10ක් 9ක් කාලෙ ඉතරම් ඉන්න සමහර අය. සමහර ඉන්නවා අන්තිම කෙනා යනකම් ඉන්නවා. අන්තිම යනකමට 10 ඉඳරනකම් ඉන්නවා. යා යනකම නැගිටින්නේ නැහැ සමහර අය. ඒ තරම් පිනතුනි කම්පිටිෂන් එකක් අද තියෙනවා මේ ධර්මයේ පුහුණු කරන්න. අද එවැනි කාලෙකයි ඔබ මේ ලෝකේ ඉන්න කියන එක මතක තියාගන්න. ඒ නිසා මේ ලැබිච්ච එක දවස පිනතුනි සම්බුදු දහම පවතින සම්බුද්ධෝතවද කාලෙක මේ එක දවස අපට මහා මෙරක් වගේ වටිනා පින්නතුනි. ඔබේ මහා කුසලයකට සාංසාරික ප්‍රාර්ථනාවකට මහත් වූ පිනක ආනිසංසය විදියටයි ඔබ මේ ස්වාමින් වහන්සේලා හමු වෙලා තියෙන්නේ, මුණ ගැහිලා තියෙන්නේ. ඔබට මේ ධර්මය අහන්න ලැබෙන්නේ ඒ ධර්මය හරහා බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න ලැබෙන්නේ මහත් වූ කුසලේ කානිසංස විදියට. ඔබේ දරුවන්ටත් ඒ ධර්ම දායාදිය උපරිමයෙන් දෙන්න බලන්න පින්නතුනි. ඔබ මේ දරුවනොත් එකක් ඇවිලින කොහොම හොඳයි. එහෙම තමයි වෙන්න ඕන. ඔබ දරුවන්ට ඇත්තටම ආදරේ නම් එහෙම තමයි කරන්න ඕන. දරුවන්ට ධර්ම දෙන්න ඕන පින්නතුනි. මොකද දරුවෝ නැත්තම් ධර්මයේ ලබන්නේ වාකල් ගිහිල්ලා එයා ජීවිතේ ලස්සනම කාලය ගත කරනාට පස්සේ. ධර්මය කියන්නේ ඊටාම සතුටෙන්, ඊටාම නිදහසේ, ඊටාම පහසෙන් ජීවත් වෙන මාර්ගය පිනත. ධර්මයට අනුව ජීවත් වෙන එක තමයි ජීවත් වෙන තියෙන ලේසිම ක්‍රමය. ධර්මයෙන් පොඩ්ඩක් හරි අයින් වෙන එක තමයි ජීවත් වෙන තියෙන අමාරුම විදිය. දැන් බලන්න පංචශීලය ආරක්ෂා කිරීම තමයි ලේසියම ජීවත් වෙන දින කරන්නේ. පංචශීල එකක් හරි කඩුණොත් මොකද වෙන්නේ? ඔබේ ළමයේ මද්රගලට ඇබැහුනොත් මොකද වෙන්නේ? කොච්චර දුකද බලන්නේ? කොච්චර ගින්නක්ද බලන ඔළුවේනේ? දරුවට මොකක් වේදනේ? දරුවා සත්ව ඝාතනය කරන කෙනෙක් නම්, දරුවගේ හිතේ කවුරුහරි කෙනෙක් ගැන අමනාපයක් තියෙනම් මං අහවලා කෙනට හානියක් කරන්න ඕන කියන නිතරම කියනවා නේද? බලන ඔබ කොච්චර බයෙන්ද ඉන්නේ නේ? දරුවෝ කොයි වෙලේ මේක කළ කිරේ ආද කියලා ඔබ බයෙන් ඉන්නේ. මේ පංචශීල එකක් දෙකක් කඩුණොත් වෙනතුරු පහම කඩුණොත් කොහොමද වෙන්නේ? එතකොට මෙන්න මේ පහෙන් වෙන් වෙනක කොච්චර ලේසියෙන් ජීවත් වෙන ක්‍රමයද බලන්න. මේ පහ ඔබේ ගෙදර දරුවෝ ටික රකින්නවා නම්, සාමි බහරයව රකින්නවා නම්, අම්මා තාත්තා රකින්නවා නම්, කොච්චර ගෙදර සාමකාමීද බලන්න පිනතුනේ. කොච්චර සැනසීමක්ද බලන්න. කවුරු ගැනවත් අපිට බියක් සැකක් නැහැ නේ. කවුරු ගැනවත් අනවශ්‍ය විදියට ප්‍රශ්න කරන්න ඕනේ නැහැ. යා උදේ 4ට ගියත්, රෑ 10ට ගෙදර ආවත්, රෑ නාවත් ඔබට ගැටලුවක් නැහැ. ඔබට දැනගන්න ඕනේ ආ මේලා කොහෙද ඉන්නේ කියන එක විතරයි. කොහෙට ගියේ කියන එක විතරයි. මොකන්ද පෙරේ කියන එක අපිට අදාළ නැහැ. අපි දන්නේ හොඳ දෙයක් කරන්නේ කියලා. මෙන්න මේ පංචශීලය කියන එක පෙනුතුනේ තමන්ගේ දරුවන්ට දෙන තියෙන ලොකුම දයාවදීම එක. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කිසි කෙනෙක් පංචශීල රකින්නවා නම් ඒක නම් සත්පුරුෂයෙක්. ඒ රැකෙන පංචශීලයේ වෙනත් කෙනෙකුට සමාදන් කරවනවා නම් එයා උතුම්ම සත්පුරුෂයෙක් කියලා. ඒ නිසා මම පංචශීල රැකින මට අනිත්‍ය ගැන කරන්න දෙයක් නැහැ කියලා එහෙම කියන්න බෑ. ඔබ උතුම්ම සත්පුරුෂයෙක් වෙන්න ඕන. ඔබ නිසා බලන්න කී දෙනෙක් පංචශීලයට නැඹුරුනාද, නැඹුරු කරගන්න මට පුළුවන් වුණාද කියලා බලන්න. මන් නිසා මගේ පුතා පන්සිල් රකිනවා, මන් නිසා මගේ නංගි පන්සිල් රකිනවා, මන් නිසා මගේ අයියා පන්සිල් රකිනවා, මන් නිසා මගේ ඔෆිස් එකේ යාළුවෙක් දැන් පන්සිල් රකිනවා කියලා ඔබ බලන්න ඔබට කී දෙනෙකුට මේ රෙකමෙන්ඩේෂන් එක දෙන්න පුළුවන්ද කියලා. නිකන් බැරි නම් තෑන්ගක් හරි කේක් ගෙඩියක් හරි දීලා කරන්න බෑනද? ඩොලර් 100ක් හරි දීලා කරන්න යාළුවෙකුට, ඔයා සතියක් පංචශීල රැක්කොත් මම ඔයාට ඩොලර් 100ක් දෙනවා කියලා. ඒ යාළුව නැති වුණාට පස්සේ යාගේ මල ගෙදර නොගියත් කමන්නේ නැරුව. ඇයි? ඒ නිසා මෙයා තැඹිට දැන් සුබදි ගන්න වෙලින්. ඔබේ ළඟම ඥාතීන්ට මේ උදව්ව කරන්න පුළුවන් නම් ඒ ඥාතීන්ගේ මල ගෙදරට ඔබ නොගියත් ගැටලුවක්. ඇයි? යා මියගේ ගම ඔබ දන්නවා යා දැන් සුගතිය ඉපදෙමින් ඉන්නේ කියලා. ඔබ උදව් කළා කියලා. යා මිනිහ මහ ලොකුට ගෙනක් කළා දන් දෙන්න ඕනේ නැත්නම්. ලෝක සමතින් ඉදින් සරලව කරාට කමන්නේ නැහැ. නමුත් ඒකෙන් ඔබට එයා ගොඩ ගන්න දැස්ෙන් දන් දෙන්න ඕනේ. පින්නතුනේ මෙන්න මේ සති නිමිත්තෙන් අපේ ආධ්‍යාත්මික ගමන අපි පටන් ගන්නෙ. එතනින් පටන් අරන් අපි ටිකෙන් ටික ඉදිරියට යනකොට අපට මේ ධර්මයේ ටිකෙන් ටික මුණ ගැහෙනවා. අන්නේ ධර්මය ගැන පැහැදීමත් එක්කම ඒ ධර්මයේ දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ ගැන අපට ගෞරවයක් ඇති වෙනවා. When we know the Dhamma, when we understand Dhamma, when we practice Dhamma, we see the results of practicing Dhamma. Then we are confident in the teacher who explained this message, the Buddha. We respect the Buddha. We are confident in Buddha's enlightenment when we receive the results of practicing Dhamma. Not only that, we are confident in the Sangha, the noble disciples who practice this Dhamma, who get the results through practicing Dhamma, who protect this message, and also who carry this message from generation to generation. These three things, the triple gem, the Buddha, Dhamma, and the Sangha. This is the triple gem, which is the most valuable things of persons that we received in our life. If we can come to this confidence in these three things, that is the highest gain, saddha lava. Labhya naturim pinatini utumma labhya, saddha pratilabhya. ලාභය කියන්නේ අප යම්කිසි ධනයක් ලැබුවා නම් යම්කිසි ධනයක් වස්තුවක් අපේ ළඟ තියෙනවා නම් අපිට ඒක වටිනවා. ඇයි වටින්නේ? අපට ඒ දේ ගැන හිතනකොට සතුටක් අපට. දැන් ඔබේ පොතේ ලොකු මුදලක් තියෙනවා නම් ඔබේ ඉඩම හෝ ගෙදර මුවක් වටිනවා නම් සතුටක් නේ ඔබට. අන්නේ වගේ තමයි මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන අපි සිහි කරනකොට අපේ හිතට ලොකු සතුටක්. අපි තනි නෑ කියලා. ඔබේ ගෙදර, ඔබේ ඉඩම, ඔබේ දරුවාගේ සතුට තියෙන්නේ ඒ දේත් එක්ක ඉන්න වෙලාවේ විතරයි. ඒ දේෙන් පිටාර ගිහපු වෙලාවට ඒ දේ ගැන ඇත්තටම අපට දැනෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ඒ දේ ඕනම වෙලාවක විනාශ වෙන්න පුළුවන්. ලස්සන කන්දක ගයක් හදලා තියෙන පුළුවන්. උඩරට පැත්තේ වගේ නේද? ඊළඟ කෝල් එකක් එනවා. මොකද්ද? කන්ද නාය ගිහින් කියලා. ගේ තෙක්ම බිමට සමතලාල ගේ තිමිටි තැනක්වත් බලන්න බෑ. දැන් කුමුරක් වගේ. ගේ විතරක් නෙවෙයි ගෙදර හිටපු ඇත්ත එක්කම. එහෙම වෙන්න පුළුවන්ද බැහැද? ඕන වෙලාවක වෙන්න පුළුවන් පේනතුනි. අපි ඉන්න ප්‍රදේශයේ සමහර අය ගෙවල් ගිනි ගත්තා ගිය අවුරුද්දේ. ඒ ඉස්සෙල්ලා අවුරුද්දේ දෙසැම්බර් මාසේ. ඔබ දන්නවනේ නේ? ලොස් ඇන්ජලිස් පැත්තේ. ඔබ ගින්දරක් ආවනේ. ඉතාම වටිනා ගෙවල් ගිනි ගත්තා. සමහර අය කියනවා හාමුදුරනේ අපි දැකලා තියෙන ගෙවල් ගිනි ගන්නවා. අහලක් තියෙනවා. නමුත් කවදාක හිතුවේ අපේ ගෙදර ගිනි ගනී කියලා. තමන්ගේ ගෙදර දොරටුවට ගින්දර එනකන් කෙනෙක් මේක පිළිගන්නේ නැහැ. අනිත් ඕන ගියක් ගිනි ගන්න පුළුවන් අපේ ගේ හැර. අපි හිතන්නේ එහෙමයිනේ. අනිත් ඕන ගියක් නාය යන්න පුළුවන් අපේ ගෙදර නාය යන්නේ නැහැ. පින්තුනේ තියෙන භෞතික සම්පත් ඕන වෙලාවක හිම වෙන පුළුවන්. නමුත් මේ ශ්‍රද්ධා ප්‍රතිලාභය මේ ධර්මයෙන් තුලින් ලබා ගන්නා වූ රැකවරණය. ඒ ධර්මයේ ඔස්සේ හඳුනා ගන්න බුදුහාඳුරන්ගේ බුදුබණ ගැන තියෙන ප්‍රසාදය. ඒ දහමගෙ ගිහිපු සාමින් වහන්සේලා ගැන හිතනකොට හදවතේ ඇති වෙන සතුට. බලන්න පින්තුනි පසුගිය දවස් 100ක් විතර කාලයක් මන් දන්නේ ඔබ නම් කොහොමද කියලා. මේ රටේ හිටියකින් වැඩි පිරිසක් උදැසන අවදි උනේ අර සාම පාගමන යන හාමුදුරුවෝ දැන් කොයි ස්ටේට් එකෙන්ද යන්නේ, කොයි සිටි එකෙන්ද යන්නේ, ඒ නගරයට මගේ ගෙදර ඉඳලා දුර කොච්චරද කිය බල බල තමයි උදැසන අවදි උනේ. ගත වෙච්ච දවස් 110 ම පින්නතුයි. ඒ ස්වාමීන් වහන්සේලා හැමදාම කරන ප්‍රකාශය මොකද්ද කියලා බලන තමයි මුළු සෝෂල් මීඩියාම වෙන් කළේ මුළු ලෝකෙම. ඇයි ඒ හාමුදුරන් කරන්නේ? කැපවීම, ඒ පරිත්‍යාගයේ දකින්න එකක් වෙන තුනේ හදවතට සැනසීම. ඒ හාමුදුරු ගැන විතරක් නෙවෙයි, හාමුදුරුවත් එක්ක ගිය අර සුරතල් සතාගෙනත් නේ කොච්චර ආදරයක් ගෞරවයක් ඇති වුණාද? අර හඳට ගිහපු බල්ලට වඩා ජනප්‍රියත්වයක්, කීර්තියක්, ගෞරවයක් ඇති වුණා මේ මහා පොළොව මත. අර ස්වාමීන් වහන්සේලා සමග සැතපුම් දහස් ගණන් ගියපු මේ සුනකයාගෙන පින්නත. ඒ නිසා දරුවනි, ඔබට හඳට යන්න පුළුවන්, ඔබට කවදරේ අන්ධකාර ලෝකෙට යන්න පුළුවන්. නමුත් ඒ ගෞරවයට වඩා ගෞරවයක් දරුවෝ නැති වෙන ඔබ මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුව නැසුරු කිරීම. ඊටාම පැහැදිලි සාක්ෂිය අපේ ඉදිරියේ තියෙනවා. මේක තමයි කියන්නේ සද්ධා ලාභය කියලා, සද්ධාව ධනියක් කියලා. ඒ තිරසංගත සතෙකුට ඒ වගේ ගෞරවයක්, ආදරයක්, සැලකිල්ලක් ලැබුණා නම් මිනිස්සේ මේ ධර්ම දරාගෙන මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුව නැසුරු කරවතින් යසුරු කරපු මනුෂ්‍යයාට මනුෂ්‍යයන් විතරක් නෙවෙයි ගරු කරන්නේ, දෙවියන් බ්‍රහ්මයන් පවා ගරු කරනවා. ඒ නිසා ඔබේ දරුවා වටිනාම දරුවෙක් කරන්න. ඒ දරුවා හඳට යවන්න පුළුවන් නම් යවන්න කමක් නැහැ. ඒ දරුවා ස්පේස් එකේ සැටලයිට් එක වැඩ කරන්න පුළුවන් නම් ඒත් යවන්න ඒත් කමක් නැහැ. හැබැයි ඒ කොතන ගියත් ඒ දරුවා මේ බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන සහිත වෙතෙන්ට යවන්න. එතකොට ඒ දරුවාගේ වටිනාකම තව දෙතුන් ගුණයකින් වැඩි වෙනවා. පින්තුනේ කොච්චර වටින සතු මේ ලෝකේ ඉන්නවදනේ? කොච්චර ලොකු කොච්චර ලස්සන සතු ඉන්නවද මේ ලෝකේ? නමුත් බලන්න මේ සියලුම සත්‍යයන් අභිවවලා මම හිතන්නේ ගතවන වසර 5000 තිස්සේ ගත්තත් මම හිතන්නේ මේ සතර තරම් ආදරයක් ගෞරවයක් ලෝකෙ හිමුනේ. ආලෝක තියෙන බල්ලට තියෙන සැල කියලා බලන්න පින්න. ඒ ඇයි ඒ අර සංඝ රත්නය ඇසුරු කරලා ඒ පිටුපස්සෙන් ගිහපු ගමනටයි මේ ගරු කරන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පාරිචර්යානුත්තරී කියලා කාරණයක්. අනුත්තරී කියලා සූත්‍රයක් තියෙනවා කියලා බලන්න පුළුවන්. අංගුත්තර නිකායේ තියෙනවා අනුත්තරී කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ තියෙන යම් කෙනෙක් පිටුපස්සේ ගමන් කරනවා නම් ඒ වටිනාම දේ තමයි බුදුරජාණන් වහන්සේ පිටුපස්සේ යන එක සංඝ රත්නය පිටුපස්සේ යන එක කියන්නේ. යමෙක් පිටුපස්සේ ගිහිල්ලා ලෝකේ ඉහළම වටිනාකමක් ලැබෙනවා නම් ඒ ලැබෙන දේවල් අතරින් ප්‍රධානම දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ පිටුපස්සේ ගමන් කිරීමත් සංඝ රත්නය පිටුපස්සේ ගමන් කිරීමත් කියන්නේ. බලන්න පින්නතුනේ කොච්චර අපේ දැස් ඉදිරිපිට මේ තොරතුරු මේ සත්‍ය ප්‍රකට වෙනවද බලන්න. ඒ වගේම බුට්ටි කියලා සූත්‍රයක් තියෙනවා සංගුත්තනිකායේ දේවතා සංගුත්ති. එදා ಭಾರತ ජන සමාජයේ මිනිස්සු විශ්වාස කළේ ගාවෝ අවජමානානම් කියලා. මේ පොළවේ ගමන් කරන සත්ව අතරින් ගවයා උතුම් කියලා. එදා හින්දු සමාජයක වටිනාම සම්පතුනේ ගව සම්පත. අන්නේ ගවයා තමයි කිරි දී ගිතෙල් වෙඬුරු මෝරු කියන පස්ගෝ රසය දුන්නේ. අන්න ඒ සතා එදා හින්දු සමාජයේ දා විතරක් නෙවෙයි අද දෙවියෙක් ඉදිරියට සලකන. අන්නේ ගවයා තමයි පොළවේ ගමන් කරන සත්වන්ගේ උතුම්ම සතා කියලා ඒගොල්ලෝ පිළිගන්න තිබුණා. බුදුහාම මොකද දේශනා කළේ? බුදුහම දේශනා කරනවා සංඝෝ පවජමානාන ද සංඝ who walks on this earth is the best. මේ පොළව ගමන් කරන සත්ව අතුරින් සත්‍යයන් අතුරින් සංඝ රත්නය උතුම් කියලා බලන කොච්චරනම් මේ දේ අද අපේ දැස් ඉදිරියට පේනවද පේනතුනේ මේ ධර්මයේ තුළ තියෙන මේ පොළොව තුළ ඕන තරම් යාන වාහන යන්න පුළුවන්. ඕන තරම් ලස්සන වටිනා සත්තු යන්න පුළුවන්. ලස්සනට ඇඳගෙන කට්ටිය යන්න පුළුවන්. නමුත් තේසියට වඩා අර පාසකුළු සිවුරක් දරාගෙන දෙපයට පාවන් යුගලක්වත් නැතුව ඒ වඩින ස්වාමීන් වහන්සේලා වටිනාම කෙනෙක් වුණා පින්නතුනි. සංඝෝ පවජමානන කියන මේකයි. මේ මහ පොළොව මත ගමන් කරන අතුරින් සංඝ රත්නය උතුම් කියලා. We are talking about the triple gem, the Buddha, Dhamma and Sangha. The Buddha means who discovered this message and who explained this message in this world. Dhamma means what the Buddha realized. The Sangha means who are ordained in this dispensation as the Buddha's disciples, monks, nuns. Whenever we think of these three things, our mind is so pure and calm. These three things are meditation techniques. When we contemplate on the qualities of the Buddha, that is a meditation technique. Whenever we think of the qualities of the Dhamma, that is also a meditation technique which is Dhammanusati. And also whenever we contemplate on the qualities of the Sangha, That is also a meditation technique which is the Sangha Anusati. These three things are the meditation techniques that directly help us to concentrate our mind, purifying our mind from negative thoughts. The Buddha is the person who cultivated his mind to the maximum level with great compassion and wisdom. Keeping our mind in the present moment, if we can contemplate on the qualities of the Buddha again and again, our mind gradually gains concentration. At the same time, we can cultivate positive thoughts in our minds, such as rapture, happiness, and pointedness. And also, whenever we reflect on the qualities of the Dhamma, Dhamma is well expounded by the Blessed One, visible results, immediately effective, calling one to come and see, leading onwards, and to be personally realized by the wise. These are the qualities of the Dhamma. Dhamma means, in short, practice in mindfulness. Whenever we contemplate on the qualities of the Dhamma, we can concentrate our mind in the present moment. We are so peaceful at this moment. Not only that, whenever we recollect the qualities of the Sangha, monks and other disciples, they practice the Noble Eightfold Path. They have given up everything that they received. They have dedicated their entire life for their spiritual life. They have only three robes and ball. They are walking on this earth, begging food, preaching Dhamma, sharing peace in this world. When we think of the qualities of the Sangha, the Noble Disciples, our mind is so pure and calm. Okay, dear friends in Dhamma, now we are going to practice some meditation techniques which are Buddha Anusati, Dhamma Anusati, and Sangha Anusati. Okay, please get ready for that. These are the meditation techniques that directly helps us to purify our mind in this present moment. Okay, please relax your body. Relax your body, please. Please have a deep breath in. Hold a few seconds. Breathe out slowly and mindfully. Again, please have a deep breath in. Hold a few seconds. Breathe out slowly and mindfully. Next, keep your attention around the nose, upper lip or nostril in the present moment. This is the sign of mindfulness that we live in the present moment. At the same time, I am going to contemplate on the qualities of the Blessed One, the Buddha. The Buddha is worthy of offerings and hospitality. He is worthy of respect and salutation. We say that quality in Pali language as Arahant. I visualize that the Buddha is in front of me in the Samadhi posture. I recollect his noble quality, which is Arahant, worthy. The Buddha is worthy of offerings, hospitality, respect and reverence, salutation. My spiritual teacher, the Supreme Buddha, is in front of me in the Samadhi posture. I contemplate on his noble quality, which is worthy Arahant. Arahant. Arahant. Arahant. Arahant. අරහං. අරහං. අරහං. අරහං. උවදී. My heart is a room for the Buddha whenever I reflect his noble qualities. My mind is so pure and calm with positive mental states whenever I think of the Buddha. අරහං. උවදී. අරහං. The Buddha is in front of me in the Samadhi posture. I reflect his noble quality with his Arahant worthy. අරහං. අරහං. I try to contemplate on this quality of the Buddha as much as I can for my inner peace. Arahaṁ. Arahaṁ. Sadhu, sadhu, sadhu. Okay, please relax your body. Penutuni api navarahadi buduguna valin eka budugunayak sihipat karapu mohota. Ape manasa itama samvara sili wen avasthawa hita tampat wen mohota. Buduguna namayak tiyenawa apata muladi tika. අරහං සම්මා සම්බුද්ධාදී වශයෙන් එකිනෙක මුලින්දම අගටත් අගින්දම මුලටත් මෙනෙහි කරන්න පුළුවන්. එහෙම කරලා ඔබට වැඩිපුරම හිතට එන පැහැදිලි වෙන ගුණයක් තෝරගන්න. ඒ ගුණය පුළුවන් තරම් වාරයක් මෙනෙහි කරන්න. ඒ සිතන මොහොත තුල අපේ හිතට කෙලෙස් එන්නේ නැහැ පින්නතුනි. හිතට නීවරණ එන්නේ නැහැ. ඒ වගේම හිතේ ඊටාම පිරිසිදු චේතනා දිනු වෙනවා. ඒකට කියන අපි ධානාංග කියලා. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියලා පහක් තියෙනවා. විතක්ක කියන්නේ ඒ භාවනා කමඨාන ගත්ත ඔබ්ජෙක්ට් එකම ඒ අරමුණම දිවටම තියෙනවා. ඒකමයි වැඩිපුර හිතන්නේ. අපි යමක් කතා කරන කලින් මොකක් හරි හිතනවනේ. අන්නේ හිතන එක තමයි විතක කියලා කියන්නේ. එතකොට අපි හිතන්නේ අරහන් අරහන් කියලා. අපි වචනෙන් කතා නොකරට ඒ භාවන අරමුණ තමයි හිතින් හිතන්නේ. ඒක කියන විතක කියලා. විචාර කියන්නේ කාලයක් හිතුවට පස්සේ ඒ තුරම නිකන් පාවෙනවා වගේ. ප්‍රීති කියන්නේ ඒ ගුණය තුලම අප සතුටට පත් වෙනවා. ඊළඟට ප්‍රීති සුඛ කියන්නේ තව දුරටත් ඒ තුල සැපදට පත් වෙනවා. ඊට පස්සේ ඒකාග්‍රතාව කියන්නේ ඒ තුලම සම්පූර්ණම හිත ඒකාත්මය වෙනවා. ඒ මොහත තුළ පේනතන අපට නීවරණෙන්නේ නැහැ. දෙයක් ගැන දැඩි ආසාවක් එන්නේ නැහැ. අමනාපයක් එන්නේ නැහැ. හිතේ විසිරුණු ගතියකුත් නැහැ. නිදිමත එන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. නින්ද යන්නේ නැහැ මේකදී. නින්ද කියොත් ධානාංග වෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක් ඊට පස්සේ. අඩුවානේ තමන්ගේ කඳවත් ඇරෙන්න බෑ. ඒ කියන්නේ නින්දර ටිකක් බර වෙලාද? හොඳට ලස්සනට ප්‍රසන්නව තමයි ශරීරෙන් ඉන්නවා. ඒකාග්‍රතා ඊට පස්සේ දෙයක් ගැන මේ මාර්ගය ගැන අපිට තියෙන සැකයට කියන්නේ කාඩු වෙලා යනවා. අරක කරොත් හොඳයි මේක කරොත් හොඳයි අරක විමසන්න ඕනේ මේක විමසන්න ඕනේ කියන මට්ටමට යන්නේ නැහැ. දැන් තමන් ફોකස් කරලින්නේ මේක. මේකම තමන්ගේ ජීවිතේ කරගන්න. භාවනා කරන එකට මේ සතුටෙන් ඉන්නවා. භාවනාවෙන් නැගිටිට පස්සෙත් මේ සතුට තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ රිසල්ට් එක අරගෙන අපි පොතක් පතක් බලනවා නම් තුවටන් චිත්ත සමාධියද කියලා දෙනවා. අන්න ඒකට ඉක්මනටම අපිට දැන් ફોකස් කරන්න පුළුවන්. දරුවන්ට උනත් අධ්‍යාපනයේ ඉඳලා යන කැමති නම් මෙන්න මේ සමතිට හුරු කරන දරුවෝ භාවනා කරනලට හොඳටිනු වගේම තමයි පොත අතර ගත්තු ගමන්ම වෙන ළමේ කෑ කියලා තේරුම් ගන්න දේ මේ දරුවට පෑ භාගෙන් විනාඩි 20ෙන් විනාඩි 15ෙන් ඔක්කොම තේරුම් යනවා. ඒතර ඔබට කියන්න අවශ්‍ය නැහැ අනේ භාවනා කරන්න ගිහිල්ලා පන්ති පරක්කු වෙනවා පාඩම් කරන්න පරක්කු වෙනවා කියලා එහෙම කියන්න වෙන්නේ නැහැ ඒකවල. මේක තනිකරම ඉන්වෙස්ට්මන්ට් එකක් වෙනවා. ධර්මයේ ප්‍රැක්ටිස් කරනවා කියන්නේ දරුවගේ අධ්‍යයනය කරන හොඳම ඉන්වෙස්ට්මන්ට් එක ආයෝජනය. හොඳට ලස්සනට අධ්‍යාපන ඉදිරියට යන්න පුළුවන් විතරක් නෙවෙයි මේ පින නිසාම හොඳම ඩිරෙක්ෂන් එක දරුවට හම් වෙනවා. දරුවගේ රැකියාවේ වැටුප නෙවෙයි පින්නතුනි. දරුව කරන රැකියාවෙන් උපරිම සතුට ලැබෙන රැකියාව දරුවට ලැබෙනවා. විතරක් නෙවෙයි ඒ රැකියාවෙන් වැඩිපුරම පිරිසකට යහපත කරන්න පුළුවන් රැකියාව හම්බ වෙනවා. පාම කෙනෙක් වෙන්නත් පුළුවන්, නැත්නම් ස්පේස් එකට යන කෙනෙක් වෙන්නත් පුළුවන්. නැත්නම් හොඳ ඩිවයිස් එකක් හදන කෙනෙක් වෙන්නත් පුළුවන්. සයන්ටිස්ට් කෙනෙක් නම් හොඳ ඩ්‍රග් එකක් හරි හොඳ ඖෂධීය බෙහෙතක් හරි උපකරණයක් හරි ලෝකයේ වැඩිම කාලයක් යහපත පිණිස සදා හොඳ කන්සෙප්ට් එකක් හරි යා ලෝකේ අනාවරණය කර. අන්න ඒ මාර්ගයේ සම්පූර්ණ විවෘත වෙනවා මේ ධම්මගේ කාලයක් ඉන්නකොට. අප මේ සාකච්ඡා කරේ බුද්ධානුස්සති භාවනාව. We were talking about the Buddhanusati, the contemplation of the qualities of the Buddha. This is one of the meditation techniques that helps us to concentrate our mind in the present moment among the 40 meditation techniques in Buddhist teachings. There are 40 samatha meditation techniques, 40. Among them, the contemplation of the Buddha's qualities is one of them. Next, we are going to recollect the qualities of the Dhamma. Dhammanusati. What is the Dhamma? Dhamma means what the Buddha realized, what the Buddha discovered and proclaimed for the world. Buddha discovered the world reality as it is. This message doesn't belong to Buddha. Buddha says very clearly, whether a Buddha appears or not in this world, this truth is forever. We respect the Buddha because the Buddha himself realized and proclaimed this message to the world. That is why we respect the Buddha. But Buddha says very clearly, even though I realized this message, even though I discovered this message, this message, the Dharma doesn't belong to even me. This is the eternal truth. This truth is forever. The Buddha explained the way, how the world works, the nature of the world, the nature of the beings. And also Svakhata, Dhamma has six qualities. Svakhato Bhagavata Dhammo, Dhamma is well expounded by the Blessed One. Sandhitiko, visible results. Akaliko, immediately effective. Ehipasiko, calling one to come and see. Opanaiko, leading onwards. And Pachchattang Veditabbo Vinyo, he to be personally realized by the wise. These are the qualities of the Dhamma. The Dhamma means the nature of the world and beings. In short, whatever we do with intention, we will have the same results. If we do something with an impure mind, physically, verbally or mentally, we will have negative results, evil results, because of impure mind. Whenever we do something with a pure mind, physically, verbally or mentally, we will have fruitful results. Happiness follows us because of this pure mind. This is the reality what the Buddha realized. On the other side, Buddha realized the highest truth, the ultimate truth in this world. Whenever we are ignorant, we make the world around us, then we are in the samsaric circle. Whenever we are wise, whenever we understand something, if we know that the material world has completely ceased, then our mind releases from the material world. At the same time, we understand our mind and mental formations also arise and cease at the moment. We reflect on impermanence, arising and ceasing of our body, mind and mental formations. Every moment they arise and cease. When conditions are together, these experiences arise at the moment. When conditions cease at the moment, these experiences also cease at the moment. Buddha explained this message very clearly. And also Buddha explained the path very clearly, well expounded by the Blessed One. Adi Kalyanam, Madhya Kalyanam, Pariyosana Kalyanam. In order to realize this message, we have to practice three disciplines: virtue, samadhi or concentration, or tranquility, and panya wisdom. The excellent is beginning, excellence is the middle, excellence is the end. The beginning is virtue or moral conduct, the middle is the consideration, and the end is the wisdom. We can recollect this quality again and again. Svakhato Bhagavata Dhammo. Dhamma is well expounded by the Blessed One. Svakhato, Svakhato, Svakhato. keep in our mind in the present moment. If we reflect on this quality again and again, we gradually keep our mind in the present moment. We concentrate our mind in the present moment. That is Dhamma Anusati, the contemplation of the qualities of the Sangha, Dhamma. Next, we practice Sangha Anusati, the contemplation of the qualities of the Noble Disciples. They practice the Noble Eightfold Path, and also they are worthy of offerings and hospitality. They are worthy of gifts and salutation. They are the supreme field of merit for the world. Anuttaram Punyaketan Lokasa, the Sangha is the supreme field of merits for the world. We recollect these qualities again and again. As a result of contemplating on the qualities of the Buddha, Dhamma and Sangha, we purify our mind from negative thoughts, and also we are rich in confidence or saddha. It means we are happy. Okay, dear friends in the Dhamma, now we are going to conclude our morning session for the Sambuddha Puja, offerings to the Buddha. You can again revise the Dhamma that we heard here, that we listening to here. The Dhamma, Dhamma completely means purifying our minds by practicing generosity, by practicing five precepts, by practicing meditation as Samatha Bhavana, Metta Bhavana, Buddhanusati, Dhammanusati, Sanghanusati, and especially we practice here Satinimitta, the sign of mindfulness. Don't forget it. No matter whatever you do, please do everything keeping your mind in this area. When you walk, when you eat, when you offer something to the Buddha, no matter whatever you do, always keep your mind here. It means you are aware of your body and mind. It means no one can disturb your peace of mind. Whenever you are away from this intention, from this satinimitta, it means you are controlled by the world. Anyone can disturb your peace of mind. Do you like it? No one likes it. You can look at everything, but always you should be mindful. The sign of mindfulness is that you keep your attention here. When you look at something, you should check what happens to my mind at the moment. When you hear something, when you smell something, when you eat something, when we feel something through our body, immediately we should check our mind. What happens to my mind? Then outside people can't steal our peace of mind. If not, anyone can disturb your peace of mind, since you are controlled by the outside world. Whenever you are mindful based on this sign of mindfulness, no one can control you. It means you have freedom. You have emancipation. You have liberation. This is the way how we attain the enlightenment. Okay, for that I wish you all the best. By the power of this spirituality that we accrue through listening to Dhamma and practicing Dhamma, may you be well, happy and peaceful. May all your spiritual and educational goals meet in success. finally may all of us attain the supreme bliss of liberation. Sadhu, sadhu, sadhu. Dukkham pantāya nindukkha, bhayam pantāya nirbhaya, sokam pantāya nissokha, hontu sabbe vipānino. May all beings be well, happy and peaceful. May all beings attain the supreme bliss of liberation. Sadhu, sadhu,